මාධ්‍ය කියන්නේ මිනිස්සු හදන, මම කියන්නේ මිනිස්සු නැති කරනවා කියලා. මිනිස්සු හදන ආයතනයක් හැටියට අපි දන්නවා. ඒ නිසා පහුගිය කාල වකවානුවලදී මේ කාර්යය වෙනුවෙන් මාධ්‍යවේදීන් පෙනී හිටපුවා. අපි දැක්කා මාධ්‍යවේදීන්ට සිදුවෙච්ච අඩන්තේත්ත. අදටත් සමහර මාධ්‍යවේදීන් අතුරුදහන් වෙලා තියෙනවා. මාධ්‍යවේදීන්ගේ අතපය නැති වෙච්ච අවස්ථා. තමන්ගේ ජීවිතේ කැප කරලා කරන කාර්යය අරියාකාරව ඉෂ්ට කරන අවස්ථාවලදී මේ කරන කැපවීම මං හිතන්නේ සුළු කොට තකන්න බෑ. එනිසා අද වගේ දවසක විශේෂයෙන් කම්මුගේ දිනේ මේ පවත්වන අවස්ථාවේ අපිට අවශ්‍ය වෙලා තියෙනවා මාධ්‍යවේදීන්ගේ දිනයකුත් මේ රටට හඳුන්වා දෙන්න.